හැසිරුණ ඔය විදියට ජයිපේ ඔය විදියටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සම්මානගත වෙලා ඉවරලා පරිවාස ආණ්ඩුවක් හැදුවා ඔබට මතක ඇති. ඔවුන් අනතුරුව එළියට බැහැලා මැතිවරණ ව්‍යාපාරයට එනකොට ඔවුන් තනියෙන් මැතිවරණ ව්‍යාපාරය යෙදුනේ. ඒ වගේම රටේ වෙනසක් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ පරදීම සඳහා ඔවුන් එකතු වුණා. ඉන් පස්සේ ඔවුන් ඔවුන්ගේ අනන්‍යතාවය තියාගෙන මෙහෙම ඉදිරිපත් වෙලා තිබෙනවා. ජයිපේ හැමදාම හැසිරෙන රටාව ඒකයි. ඒක ඔවුන්ගේ පක්ෂ ප්‍රතිපත්තිය. ඔවුන්ට අයිතියක් තියෙනවා අපි විචනය කරන්න. අපිට අයිතියක් තියෙනවා ඔවුන් විචනය කරන්න. ඒ පිළිබඳව කිසි ගැටලුවක් නැහැ. ඔවුන්ට විචනය කර හැකි. ඒක පිළිබඳව අපි කිසිම අන්දමකින් කම්පා වෙන්නේ නැහැ. ඒක ඔවුන් විචනය කරනකොට සාධනීය විචනය කරනවා නම් කිසි ගැටලුවක් නැහැ. ඔවුන් හැමදාම කරේ විචනය පමණයි.